හය වෙනකොට මේ පාරායින බලන්න පුළුවන් අලි කී දෙනෙක් ඉන්නවද කියලා කුඹුරවරු මිනිස්සු දුක් විඳිනවා මේ අලි මිනිස් ගැටුම පිළිබඳව ඒ නිසා මේට විසඳුමක් දෙන්න කියලා වනජීවි දෙපාර්තමේන්තුවේ හෝ මේට වග කියන්න පුළුවන් පුද්ගලයෙක් ඇවිල්ලා මේ ගම්වාසී සියලු දෙනාට නිසි පිළිතුරක් දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ මගේ මාත්‍යද මෙල්ලාතර දවස් හතක් වෙන අලිය ගහලු දැන් මායි මේ ළමේ ජීවත් වෙන විදියක් නැතුව දැන් තානිකර තමයි ජීවත් වෙන්න වෙන්නේ ළමයා තනනවා තාත්තා නෑ කී කියති මං කොහොමද දැන් ඒ ළමයටත් මූණ දීගෙන ජීවත් වෙන්නේ ඒකට ඉතින් වනජීවි මේ තාමත් නෑ විසඳුමක් මේ ළඟදී තලිය ඇවිල්ලා තියෙනවා එහෙම නැති මේ මුළු ගම්මම මරලා යයිනේ හොම වුණා අපි වනජීවිගේ මහත්තුන් කතා කරා ඒගොල්ලෝ කියනවා එයාලට විසඳුම් නෑලු ඒගොල්ලෝ අලි කොහාට හරි ගිහින් දැම්මත් ඒගොල්ලෝ අවුරුද්දකින් හරි ආපහු එනවලු මේකද එයාලට තියෙන උත්තරේ විසඳුම් නැත්තං ඇයි මේ මිනිස්සු මොනවටද මේවා විසිරුවා හැරලා වෙන මොනවා හරි ආයතන පිහිටවන්න ඕනේ වගකීම් තියෙන නිලධාරි මේවට ගේන්න ඕනේ ඒගොල්ලෝ කියන එයාලට වාහනේට ජිප් එකකට ගහන්න පෙට්‍රල් දෙන්නෑලු නිලධාරි මතුළු අලි එලවන්න තියෙන නිලධාරි මතුළු ඒ නිසා ඒ ප්‍රමාණය ක්‍රියාත්මක වෙන්න බෑලු මේවද මේගොල්ලන්ට තියෙන උත්තර මොනවටද මේ නිලධාරි ඉන්නේ